Bụt-đàng, Bụt-đàng, Bụt-đàng, Văn-đê. Đàm-măng, Đàm-măng, Đàm-măng, Văn-đê. Bụt-đàng, Đàm-măng, Sang-găng, Văn-đê. Bụt-đô-sa-re-ne-ve-va, Sa-de-ham-sa-re-ne-ve-va, Sang-sa-re-ne-ve-va, Mê-tung sa-re-ning jaya-me-ve-va. ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි ශ්‍රද්ධාවන්ත පින්තුනි, අද පටන් අප මේ බලාපොරොත්තු වන්නේ සූත්‍ර ධර්ම දේශනා කීපයක් සිදු කරන්නට. අද පටන් සිකුරාදා සහ සඳුදා දිනවල හවස 6 සිට සිදු කෙරෙන මේ සූත්‍ර දේශනා මාලාවට ඔබට අද පටන් සහභාගී වෙන්නට පුළුවන්. ප්‍රථමයෙන්ම අප සරණ ගිහිපෝ බුදුරජාණන් වහන්සේ, සද්ධර්මය, මහා සංඝරත්නය අපි හදවතින් සිහිපත් කරගෙන, නිත්‍ය සීලය වන අපගේ සීලය අදිෂ්ඨාන කරගෙන, ප්‍රථමයෙන්ම අපි මේ සූදානම් කළ තියෙන මල් පහන් සුවඳ දුන්නාදී මේ සියලු පූජා ද්‍රව්‍යයන් අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා අප ගෞරවයෙන් උන්වහන්සේ වෙනුවෙන් අප මේ සූදානම් කළ තියෙන්නේ. ඒ සියලු පූජාවන් ඒ උතුම් බුදු ගුණයට උපහාරයක් වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු, සාදු, සාදු. පින්නතුනේ, අපි මුලදීම ස්වල්ප වේලාවක් අපේ සිත මෙත් භාවනාවෙහි අපි භාවිත කරමු. ඔබ සිටින ස්ථානයේ ඉඳලා මුළු විශ්වයේම සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියන මෙත් සිත අපි භාවිත කරමු. ඔබ සිටින ස්ථානයේ ඉඳලා ඉදිරිපස පිටුපස, දකුණු පස, වම් පස, ඉහළ, යට දිසාව, මේ සදිසාවන්හි වෙසෙන මිනිස් නොමිනිස්, ලොකු කුඩා, ඇහැට පෙනෙන නොපෙනෙන සියලු සත්වයෝ බුදු දම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් මා ජීවිතයේ කාලය පුරාම කළා වූ සියලු පින්කමල ආනිසංසයෙන් ලෝකයේ පහළ වුණා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අනුභවයෙන් ඒ ශාසනවල අප්‍රමාණ පින්කම් සිදු කළා වූ ඒ උතුම් සත්පුරුෂයන්ගේ උතුම් කුසල ධර්මයන් ඥානසංසයෙන් ලෝවැ සිසිලු සත්‍යෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත්වෙත්වා, සුවපත්වෙත්වා, සුවපත්වෙත්වා, සුවපත්වෙත්වා, සුවපත්වෙත්වා, සුවපත්වෙත්වා, සුවපත්වෙත්වා, සුවපත්වෙත්වා, සුවපත්වෙත්වා, සුවපත්වෙත්වා, ශාන්ත සුවයට පත්වෙත්වා, සාදු, සාදු, සාදු. ධම්මදායාදා භික්ඛවේ භවත මාමිස දායාදාති. සදහවත්නි, අද අප දේශනා කරන්න බලාපොරොත්තු වන්නේ, සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ මජ්ක්‍ධිම නිකායේහි ධම්ම දායාද සූත්‍රය. මේ සූත්‍රය ඔබ ශ්‍රවණය කරන වගේම ඒ සූත්‍රයට සම්බන්ධ විස්තරාත්මක පත්‍රිකාවත් ඔබට ලැබිලා ඇති. ඒ පත්‍රිකාවත් සම්බන්ධ කරගෙන ඔබට මේ දේශනයට අහුම්කන් දෙන්නට පුළුවන්. පින්නතනේ, ඔබ අප මේ සිටින්නේ ඉතාම දුෂ්කර කාලවකවානුවක. ලෝකේ බොහෝ අය බියෙන් වෙහෙසට පත් වෙලා ඉන්න සමයක බෞද්ධ ශ්‍රාවකයන් විදියට ඔබ හුඟක්ම වාසනාවන්තයි. නිවසේම ඉඳගෙන බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය ශ්‍රවණය කරන්නට, ඔබේ නිවසම විහාරස්ථානයක් කරගන්නට, ඒ වගේම හිතට ඇති වෙලා තියෙන දුක් පීඩාදිය දුරු කරගන්නට ඒ උතුම් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය ඔබේ නිවසට වැඩම කරන අවස්ථාවක් විදිහට සලකන්නට පුළුවන්. මේ අවස්ථාව පිනුතුනි අපි ලබා ගත්තේ නිකන් නෙවෙයි. සසර හුඟක් පින්දහම් කළා, ප්‍රාර්ථනා කළා. ඊටාම දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයක් අපි ලබා ගත්තා. ඒ විතරක් නෙවෙයි, ඒ බලා ලබා ගත්තා වූ මිනිසාත්ම භාවයත් අංගවිකල ආබාධ වලින් බැහැරව, හොඳ බුද්ධියකින් යුක්තව, මනා නුවණක් ඇතුව අපි මේ ලෝකේ ඉපදෙන්නට වාසනාවන්ත වුණා. ඒ වගේම ලෝකේ සද්ධර්මයේ තියෙන කාලෙක මේ ලෝකේ දිවෙන්නට අපි වාසනාවන්ත වුණා. උපතින්ම ශ්‍රද්ධාවන්ත අම්මල තාත්තලගේ දරුවන් වෙලා සුදුසු ප්‍රදේශයක වාසය කරන්නට අපි පින්වන්ත වුණා. ඒ විතරක් නෙවෙයි, ඒ සද්ධර්මය අහනට විවේකය, ඕනෑකම, ශ්‍රද්ධාව මේ සියලුම කාරණා අප ළඟා කරගෙන තියෙන්නේ. මෙන්න මෙවැනි භාග්‍ය සම්පන්න අවස්ථාවක පින්වතුනි අපි උපරිම ලෙස ධර්මය තුල ඒකරාශී වෙන්නට ඕන. ඒ ධර්මයේ හැකිතාක් දුරට ශ්‍රවණය කරලා අපේ ජීවිතවල තියෙන දුක් පීඩා දුරු කරගන්නට අපි උත්සාහ ගන්නට ඕන. ඒ ධර්ම ශ්‍රවණය කිරීම තුළින් එකහතකින් අපට කායික වේදනා යටපත් කරන්න පුළුවන්, මානසික දියුණුවක් ඇති කරගන්නට පුළුවන්, ආධ්‍යාත්මික සුවයක් අපට ඇති කරගන්නට පුළුවන්. අනිත් පැත්තෙන් අපේ හිතට එන ප්‍රිය විප්‍රයෝගාදී සියලු දුක්ඛම් කඩලු මේ ධර්මයේ නැමැති අමා ඔසුවෙන් සුවපත් කරගන්නට, මානසික සුවතාවය ඇති කරගන්නට අපට අවස්ථාව උදා වෙලා තියෙනවා. මේ අවස්ථාව පින්නතුනි ලෝකේහි යම් කිසි තැනකට ලැබෙන ඉතාම දුර්ලභ දුෂ්කර අවස්ථාවක්. ඒ නිසා ඔබ ඔබේ ජීවිතය ගැන මේ මොහොතේ ලබාගෙන තියෙන දුර්ලභ මිනිසාත්ම භාවයේ සුගතිය, ඒ වගේම බුද්ධ සම්පත්තිය, පතිරූප දේශ වාසය, සද්ධර්මය, කල්යාණ මිත්‍රයන් මේ සීල කාරණාවල ප්‍රතිලාභ, ආනිසංස, නිතිපතාම පිනතුනි හිතන්න. ඒ ගැන හිතේට සතුට වෙන්න. අනිත් පැත්තෙන් ඔබ මේ ජීවිත කාලය තුර ඔබේ ශාරීරිය උපයෝගී කරගෙන කළා වූ පින්කම්, යුතුකම්, දෙමව්පියන්ට කරපු සත්කාර, උත්තමයන්ට කරපු පූජාවන්, බුදුහාඳුරන කරපු වන්දනාමාන, අසරයන් වෙනුවෙන් කරපු උපකාර, මේ සියල්ලක්ම ඔබේ ශරීරය දකින හැම වෙලාවකදීම ඔබ සිහිපත් කරන්න. ඔබ දිනපතාම කණ්ණාඩි ඉස්සරහට යනවනේ. ඒ අනේ හැම වෙලාවෙදීම ඔබ සිහිපත් කරගන්න, මේ ශරීරය නිකං වයසට ගිහිපු ශරීරයක් නෙවෙයි, නිකං වියපත් වෙච්ච ශරීරයක් නෙවෙයි. මේ ශරීරය පින්කම් කරමින්, යුතුකම් කරමින්, ලෝකයට යහපත කරමින් ගත කළ ජීවිතයක් නේද මේ ඉදිරිපිට තියෙන්නේ කියලා ඔබ ඔබ ගැනම සතුටටපත් වෙන්න. ඒ සතුට ඔබට තවත් ඉදිරියට මේ ධර්ම මාර්ගය යන්නට ලොකු උත්සාහය දිනු කරන කාරණයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔබේ හිතට එන මානසික දුක් පීඩා, දෛනික ජීවිතයේදී එන කරදරකම් කටලු, චිත්ත පීඩා මේ ආදී දුරු කරගන්නටත් මේ සිතිවිල්ල ඔබට ඒකාන්තයෙන්ම හේතු වෙනවා. ඒ නිසා ජීවිතයේ දිනෙන් දින සතුට වැඩි කරගන්න. ඒ සතුට අපි බාහිර භෞතික දෙයකින් විතරක් ලබන ගියෝතින් අපේ සතුට දිනෙන් දින අඩු වෙනවා. අපි අපේ දරුවන් පිළිබඳව, දේපල පිළිබඳව, වැඩියක් තියා අපේ ශරීරයේ තියෙන ලස්සන ගැන, නිරෝගී භාවය ගැන, මේ වගේ දෙයක් ගැන වුණත් අපි විශාල බලාපොරොත්තු තියාගෙන ඉන්නව නම්, ඒ කියන්නේ දිනෙන් දින අපි යන්නේ සතුට අඩු වෙන පැත්තට. ඒ නිසා අපි බුදුහාඳුරන් සරණ ගියපු ශ්‍රාවකයන් විදියට අපි නිතිපතා සතුට වැඩි වෙන මාවත යන අය හැටියට අර භෞතික දේවල් වලට වඩා අප ජීවිතයේ ප්‍රමුඛත්වයේ තබා ගත යුත්තේ අපේ මනස පැත්ත, හිත පිරිසිදු කර ගැනීම, ධර්මය තමන්ගේ සිතට එකතු කර ගැනීම. ඒ සඳහා අපි උත්සාහවන්ත වෙමු. අපට ඉඩ ලැබෙන හැම අවස්ථාවකදීම ධර්ම ශ්‍රවණය කරමු. ඒ ආන දහම් හැම පදයක්ම අපේ ජීවිතය තුළට හැකි තාක් දුරට පිළිපදිනට අපි අධිෂ්ඨාන කරගනිමු. එසේ කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා කියන පැතුමින් ධර්ම දේශනාව ආරම්භ කරනවා. තිනතුනි, අද අප ධර්ම දේශනාව සඳහා ප්‍රථම ධර්ම දේශනාව වශයෙන් ධර්ම දේශනා 10කින් යුක්ත මේ දේශනා මාලාවෙහි ප්‍රථම ධර්ම දේශනාව විදිහට අපි තෝරාගත්තේ ධම්ම දායාද සූත්‍රය. මේ සූත්‍රය ඇතුළත් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේහි මූල 50කේ. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට දේශනා කරනවා ධම්ම දායාදා භික්ඛවේ භවත මා ආමිස දායාදා. මහණෙනි, ධර්මයේ දායාද කොට ඉන්න ආමිස දායාදයේ කොට ඉන්න එපා. සිව්පස්සේ ලාභ ප්‍රයෝජන, ප්‍රතිපහසුකම්, සැප පහසුකම් මේව දායාද කොට නෙවෙයි, මේව උරුමය කොට නෙවෙයි අපි ඉන්නට ඕන. ධර්මයේ දායාද කොට ධර්මයේ ප්‍රමුඛත්වයලා ඉන්න කියන එකයි බුදුහාමුදුර අපට මේ සූත්‍රයෙන් විස්තර කරන්නේ. පින්තුනි, සවැත්නුවර ජේතවනාරාමයේහි බුදු පියාණන් වහන්සේ වාසය කරන අවස්ථාවේදී දේශනා කරපු මේ සූත්‍රය භික්ෂුන් වහන්සේලා උදෙසායි දේශනා කළේ. නමුත් උන්වහන්සේගේ දේශනා හුදෙක් භික්ෂුන් වහන්සේලාට විතරක් කරපු දේශනා නෙවෙයි. විශේෂයෙන් විනය පිටකේ විනය ශික්ෂාවද භික්ෂුන් වහන්සේලා අරමුණු කරගෙනම දේශනා කළත්, සූත්‍ර පිටකේන දේශනා බොහෝ විට සෙව්වන පිරිසම අරමුණු කරගෙන දේශනා කරන්නේ. ගිහියෝවත් ස්වාමින් වහන්සේලාත් අපි හැමදෙනාම වෙනුවෙනුයි බුදුහාමුදුරුවෝ මේ දේශනාව කරන්නේ. එතකොට ආරම්භයේදීම භාගතුන් වහන්සේ පැහැදිලි කරන්නේ ධර්මයේ දායාද කොට ඉන්න, ධර්මයේ උරුම කොට, ධර්මයේ හිමිකරු කොට කියන ඉන්න මා ආමිස දායාදා. භෞතික දේවල් දායාද කොට ඉන්න එපා කියන එකයි මේ සූත්‍රයෙන් බුදුහාමුදුරුවෝ අපට පැහැදිලි කරන්නේ. ඊළඟට දේශනා කරනවා යම්කිසි ශ්‍රාවකයෙක් ආමිසයේ දායාද කොට, ආමිස කියන්නේ අපට ලැබෙන ආහාර පාන, ඇඳුම් පැනදුම්, ජීදර, බෙහෙත්, ධනය, මේ වගේ දේවල් යමක් අපට තියෙනවා නම් අන්න ඒ දේ අපි දායාද කොට, ඒ දේ ජීවිතයේහි ඉහළම පරමාර්ථය කොට හිටියොතින් ධර්මයේ පසෙක දාලා ධර්මයේ රැකීම දෙවෙනි කාරණේ කොට අපි හිටියොතින් මෙන්න මේ කාරණේ හේතුවෙන් බුදුහාමුදුරුවෝ සරණ ගියපු ශ්‍රාවකයන් විදියට අපි නිග්‍රහයට, අවමානයට, දෝෂ දර්ශනයට ලක් වෙනවා. මෙච්චර උතුම් ශාස්ත්‍රවරයෙක්ගේ ශ්‍රාවකයෙක්, මෙච්චර උතුම් දර්ශනයක් දහමක් අහන කෙනෙක් අන්න බලන්න මේ තැනැත්තා මේ බඩු භාණ්ඩ වලට ආසා කළා, සිව්පසයට ආසා කළා, ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා වලට ආසා කළ වාසය කරනවා, මෙයා දහමින් බැහැර වෙච්ච කෙනෙක් නේද කියලා අප නිග්‍රහයට ලක් වෙනවා. පිනතුනි, මෙහිදී බුදුහාමර දේශනා කරන සුවිශේෂී කාරණයක් මෙන් අපි විතරක් නෙවෙයි නිග්‍රහයට ලක් වෙන්නේ. මේ වටිනා දර්ශනය දහම මේ උතුම් සත්‍ය ලෝකෙට දේශනා කරපු බුදුරජාණන් වහන්සේත්, ශාස්ත්‍රෝන් වහන්සේත් මේ කාරණයෙන් අවමානයට, නිග්‍රහයට ලක් වෙනවා කියන එකයි බුදුහාඳුරු පැහැදිලි කරන්නේ. බලන්න පිනතුනි, ඉතාම වැදගත් කාරණයක් මෙතන කියන්නේ. අපි මෙතරම් වටිනා දර්ශනයක් පිළිපද නැහැ හැටියට, විශේෂයෙන් ඔබ බෞද්ධයෙක් නම්, බුදුදහම අහන කෙනෙක් නම්, එහිදී පින්නතුනේ අප වටා පිටා ඉන්න අය අපි ගැන හොඳ අවධානයෙන් ඉන්නේ. අන්‍ය අවධානයෙන් ඉන්න අය අපේ චර්යා ගැන නිරතුරු අවධානයෙන් ඉන්නේ. අපි යම්කිසි විදියක ගුණධහමෙන් පිරිහෙනවනම් ඒ ඇතැම්මිට අපට දෝෂ ආරෝපණය කරනවා. ඇතැම්මිට අපගේ අනුකම්පාවෙන් ඒ සංවිගයට පත් වෙනවා. අනිත් පැත්තෙන් පින්නතුනි බුදුහාමුදුරුවොත් මෙහි වරදකරුවා බවට පත් වෙනවා. යම්කිසි කෙනෙක් ආමිසයේ පසෙක දාලා ධර්මයේ ජීවිතයේ ප්‍රමුඛත්වයේ කොට සලකනවා නම් දහම් කැඩපතක් කොට ජීවිතයේ වාසය කරනවා නම් බුදුහාමුදුරුවෝ දේශනා කරපු සද්ධර්මයේ ශ්‍රවණය කිරීමත් එය පිළිපැදීමත් ජීවිතයේ ප්‍රමුඛ අරමුණ කොට යම්කිසි කෙනෙක් වාසය කරනවා නම් අන්න ඒ තැනැත්තා ප්‍රශංසාවට ලක් වෙනවා, අගය කිරීමට ලක් වෙනවා. විතරක් නෙවෙයි මේ දහම දේශනා කරපු ශාස්ත්‍රඥ වහන්සේත් අනේ කොච්චර හොඳ ශාස්ත්‍රවරයෙක්ද නේද කියන එක අනිත්‍යය ප්‍රකාශ කරනවා. මේක ඉතාම පැහැදිලි කාරණයක්. භාගතුන් වහන්සේ ජීවමාන කාලේ බුදුහාඳුරන්ට විතරක් නෙවෙයි ප්‍රශංසා කළේ, බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන්ට ප්‍රශංසා කළා. ඇතැම් අවස්ථාවල ආනන්ද ස්වාමීන් වහන්සේ, සැරියුත් හාමුදුරුවෝ මේ වගේ ස්වාමීන් වහන්සේලා අන්‍ය ශාස්ත්‍රවරයන්ගේ ආශ්‍රමවලට වැඩම කරපු අවස්ථාවේදී එය අගය කළ තියෙනවා මේ ශ්‍රාවකයන්. මේ ශ්‍රාවකයන් නිහඬතාවය අගය කරන අය, අල්පේචිතාවෙන් යුක්ත අය, මේ ශ්‍රාවකයන් නිහඬ භාවය අගය කරන අය කියලා විතරක් නෙවෙයි මේ ශ්‍රාවකයන්ගේ ශාස්ත්‍රවරයත් නිහඬ භාවය අගය කරන, අල්පේචිතාවය අගය කරන, නීවරණ දුරු කරපු මේ ආදී කාරණාවලින් අන්‍ය ශ්‍රාවකයන් බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන් ඇගෙයිමට ලක් කරලා තියෙනවා. මෙන්න මේ කාරණය පින්නතුනේ අපි මනවින් තේරුම් ගත යුතු කාරණයක්. බුදුහාඳුරෝ මේ කාරණේ ඉදිරිපත් කළා. ඊළඟට ඊටාම වැදගත් උදාහරණයක් දක්වනවා. මේ උදාහරණය පින්නතුනේ බොහොම කල්පනාවෙන් විමසීමෙන් අහන්නට අවශ්‍ය වෙනවා අපට. භාගතුන් වහන්සේ දේශනා කරනවා එක්තරා දිනක් බුදුරජාණන් වහන්සේ උදෑසන කාලයේ පින්නපාතෙ ගිහිල්ලා ඒ පින්නපාතේ වැඩම කිරීමෙන් ලැබපු දාණය වළඳලා විවේකීව ඉන්නවා. හිරු තාම අවරට ගිහිලා නැහැ. උදෑසන කාලයේ බුදුහාඳුරු ඉන්නකොට උන්වහන්සේ පින්නපාතේ කරපු දාණයෙන් ටිකක් ඉතුරු වෙලා තියෙනවා. බුදුහාඳුරු දාණය වළඳලා අවසන්, දාණය තවමත් ඉතුරු වෙලා තියෙනවා පින්නපාත කරපුවා. මේ අවස්ථාවේදී ශ්‍රාවකයන් දෙදෙනෙක් එනවා බොහොම කුසකින් ඉන්න. වික්ෂුන් වහන්සේලා දෙනම බුදුහාඳුරුව වෙත වැඩම කරනවා නිරාහාරව. කුසගින්න ඉන්න අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේදී මේ ශ්‍රාවකයන් දෙදෙනාට කියනවා, මහණෙනි මා පින්නපාතේ ගිහිලා දානේ රැගෙනවිල්ලා දානේ වළඳලා මම දැන් ඉන්නේ. දානේ තව ඉතුරු වෙලා තියෙනවා. මේ ඉතුරු වෙච්ච දානේ ඔබ කැමතිනම් ඔබට වළඳන්න පුළුවන්. ඔබ නොවළඳවනා ඉතුරු වෙච්ච මේ දානේ ටික මං තෘණ මත එළියේ විසිරුවා හරිනවා. එහෙම කරන්න බැරි නම් මම ජලය පා කරලා හරිනවා මේ ඉතුරු ආහාර ටික. මෙන්න මේ ප්‍රකාශ කරපු අවස්ථාවේදී අර ශ්‍රාවකයන් දෙදෙනාගෙන් එක්කෙනෙක් දැන් මේ නිරහාර වෙන්නේ, කුසගෙන ඉන්නේ. ඒ කුසගෙන හිටියත් මේ ශ්‍රාවකය කල්පනා කරනවා බුදුහාමුදුරුවෝ දේශනා කළේ මට ධම්මදායාදා භික්ඛවේ කියලා, මා ආමිසදායාදා කියලා. මහණෙනි ධර්මදායාද කොට ඉන්න, ධර්මයේ ප්‍රමුඛත්ව වෙලා ඉන්න, ආමිසයට මූලිකත්වය දෙන්න එපා, ආමිසයේ සරණ යන්න එපා, ආමිසය ප්‍රත්‍යපාසකම් උරුම කරගන්න එපා කියලා බුදුහාඳුරමට අනුශාසනා කළා තියෙනවා කියලා. මෙන්න මේ අනුශාසනාව සිහිපත් කළා. අර එක භික්ෂුවක් දානේ වළඳන්නේ නැහැ. දානේ නොවළඳා නිරාහාරව දිවාරය දෙකේ කාලය ගත කරනවා. ඒ භික්ෂුන් දෙදෙනාගෙන් අනිත් භික්ෂුන් වහන්සේ මොකද කරන්නේ? උන්වහන්සේට හුඟක් බඩගිනි, අර ස්වාමීන් වහන්සේට වගේමයි මේ ස්වාමීන් වහන්සේ කරන්නේ දානේ වළඳනවා. දානේ වළඳලා දවල් රැ දෙකේ කාලය ගත කරනවා. මෙන්න මේ සිද්ධිය පින්නතුනි ඔබ දැක්කොත්, ඔබ ඇහුවොත් ඔබට කොයි වගේ සිතුවිල්ලක් ඔබේ හිතට එවිද හොඳට කල්පනා කරලා බලන්න. ඒ සිතුවිල්ල ඔබට පොඩ්ඩක් පසෙක තියලා ඔබට බුදුහාඳුරන්ගේ අදහසට හුඟක් දෙනට සිද්ධ වෙනවා. බුදුහාඳුරෝ සඳහන් කරනවා මේ භික්ෂුන් වහන්සේලා දෙනමගෙන් අර ආහාර නොවලඳ හිටිය භික්ෂුව ධර්මයේ දායාද කොට ඉන්න ඕන, ආමිස දායාද කිරීම වැදගත් නැහැ කියන අදහසේ ඉන්න නිර්ආහාර භික්ෂුව මේ භික්ෂුන් දෙදෙනා අතුරින් වඩාත්ම පිදිය යුතු කෙනා වෙනවා. වඩාම ප්‍රශංසාවට ලක්විය යුතු කෙනා බවට පත් වෙනවා කියලා. හැබැයි වරදවා තේරුම් ගන්න එපා පින්නතුනි. බුදුහාමුදුරෝ නිර්ආහාරවම ඉන්න කියලා දේශනා කළේ නැහැ. ඒ විතරක් නෙවෙයි අර දානේ වළඳු භික්ෂුන් වහන්සේට දෝෂාරෝපණයක් කළේ නැහැ. උන්වහන්සේ වැරදි කියලා නෙවෙයි මේ දේශනා කරන්නේ. මේ දේශනා කරන්නේ අර ආත්ම සුඛය අත්හැරලා ප්‍රත්‍යපාසුකම් ලබා ගන්න තියෙන දේත් කැප කරලා යම් කිසි කෙනෙක් ධම වෙනුවෙන් කැප වෙනවා නම් අන්නේ කැප වෙච්ච කෙනා අනිත් කෙනාට වඩා උතුම් කියලා. හැබැයි මේ තත්ත්වෙ ඉන්නේ පින්නතුනි. ඒ නිර්ආහාරව ඉන්නා වගේම මනා දර්ශනයකින් යුක්තව මේ ධම් මඟ තුල යා හැදෙන කෙනෙක් බවට පත් වෙනට ඕන. අන්නේ එහෙම වුණොත් තමයි මේ ජීවිතේ වටිනා ජීවිතයක් වන්නේ. අනිත් පසට බුදුහාමුදුරෝ දේශනා කරනවා ඇයි කුමන හේතුවක් නිසාද අර නිර්ආහාර වෙන්න භික්ෂුව වඩාත්ම පූජනීය බවට පත් වෙන්නේ වඩාත්ම ප්‍රශංසාවට ලක් වෙන්නේ කියන කාරණේ භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා. මෙතෙන්දී උන්වහන්සේ දේශනා කරනවා උන්වහන්සේගේ අර නිර්ආහාරව ඉඳීම අප්පිච්චතාය අල්පේච්ඡතාවය සඳහා හේතු වන දෙයක්. සන්තුට්ඨිතාය ඒක තමන්ගේ ලද දෙයින් සතුටු වීම පිණිස හේතු වන කාරණයක්. සල්ලේකතාය තමන්ගේ හිතේ තියෙන කෙලෙස් රාගාදී කෙලෙස් දුරු කිරීම සඳහා මේ ගත කිරීම මේ කරන කැපවීම වැදගත් වෙනවා. සුබරතාය සැහැල්ලුවෙන් දිවි පැවැත්ම කරගෙන යන්නට මේ පුද්ගලයාට මේක හේතුවක් වෙනවා. සුපෝෂණයට ලක් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟ කාරණය තමයි විරිය ආරම්භය. වීරිය වැඩි වීම සඳහා වීරිය සඳහා හේතු වන කාරණයක් බවට පත් වෙනවා. මේ කාරණා පහ ඉතාම වැදගත් පින්නතුනි. අප්පේචිතාය, සන්තුට්ඨිතාය, සල්ලේකතාය, සුබරතාය, විරිය ආරම්භය. මෙහෙම හැසිරීම අල්පේචිතාවේ සඳහා හේතුවක්. ලද දෙයින් සතුටු වීම සඳහා හේතු වන කාරණයක්. සල්ලේකතාය තමන්ගේ හිතේ තියෙන කෙලෙස් ඉක්මනින් සිඳලීමට මේක හේතු වන කාරණයක්. සුබරතාය සැහැල්ලුවෙන් දිවිය ගෙන යන්නට හේතු වන කාරණයක් වෙනවා. අනිත් පැත්තට මේක වීරිය දිනු කරන්නට හේතු වන කාරණයක් වෙනවා කියලා අර නිර්ආහාරව ඉන්න භික්ෂුවගේ දහමට කරපු කැපවීම භාගතුන් වහන්සේ අගය කළා. මේ සිද්ධි පින්නතුනේ ධර්මීය තුල අපට විටින් විට දැක ගන්නට පුළුවන්. විශේෂයෙන්ම මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ රහත් භාවයට පත් වුණාට පස්සේ බුදුහාඳුර එක්තරා ඉල්ලීමක් කළා. මහාකාශ්‍යප හාඳුර කියලා කියන්නේ දොතාංගධාරී භික්ෂූන්ගෙන් අග්‍රස්ථානට පත්වෙච්ච ස්වාමින් වහන්සේ. මේ මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ දිවිහිමියෙන්ම රුක්මුල්ලල වාසය කළා. අභ්‍යවකාශයේ වාසය කළා. පිණ්ඩපාතෙන් යපුණා. ඒ වගේම සොහොන්නල දාපු වස්ත්‍ර වලින් කරපු සිවුරු උන්වහන්සේ ජීවිත කාලයෙම උන්වහන්සේ ඇඳේ. මෙන්න මේ ආදී දුතාංගධාරී ලක්ෂණයන්ගේ යුක්ත මහාකාශ්‍යප ස්වාමීන් වහන්සේට බුදුහාඳුර දින අනුශාසනා කරනවා. මොකද අනුශාසනාව කාශ්‍යප ඔබ ජීවිත කාලයෙම මේ වගේ දුතාංගධාරීව හිටියා. රුක්ක මූලිකංගේ, අබ්බෝකාශිකංගේ ආදී මේ දුතාංගධාරී මේ දුෂ්කර ප්‍රතිපatti සීලයට අමතරව තියෙන අල්පේච්ඡතාවය, සන්තුට්ඨිය, සුබරතාය, විරියාරම්භය, සල්ලේකතාය ආදී මේ ලක්ෂණ සඳහා ඉවහල් වන මේ සුවිශේෂී ප්‍රතිපatti ඔබ ජීවිතේ පුරාම ආරක්ෂා කළා. නමුත් දැන් ඔබ රහත් භාවයට පත් වෙලා ඔබට මම ආරාධනා කරනවා ඔබ දැන් සාමාන්‍ය මිනිසුන් ස්වාමීන් වහන්සේලා උදෙසා දෙන්නා වූ දානය ආරාධනා ඔබ බාර ගන්න. ඒ වගේම ඔබ දැන් රජ සිටුවරු ආදීන් පූජා කරන සිවුරු පරිහරණය කරන්න ඔබ දැන් ආරාමවල වාසය කරන්න කියලා දේශනා කළා. පින්නතුනි මේ අවස්ථාවේදී මහකාශ්‍යප මහඳුර මොකද සඳහන් කළේ? මහකාශ්‍යප මහඳුර දේශනා කරනවා ස්වාමීනි මමගේ ජීවිතයේ ඉදිරි කාලයත් පස්සිම ජනයාගේ හිතසුව සඳහා මට පස්සෙන භික්ෂුන් වහන්සේලාට ආදර්ශයක් වෙන්න මගේ ජීවිතයේ ඉතිරි කාලයත් මේ වගේම මම දුතාංගධාරීව වාසය කරනවා කියලා සඳහන් කළා. මේක පින්වත්නි අතිශය වැදගත් ප්‍රකාශයක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් මගඵල ලාභී උතුමෙක් හැටියට විශේෂයෙන් රහතන් වහන්සේ කෙනෙක් විදියට බුදුහාමුදුරුව කරපු ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරපු අවස්ථාව. කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුහාමුදුරුවන්ගේ වචන ඇත්ත ඉක්මවා ගියා නේද කියලා. නමුත් පින්වත්නි ඔබ විශ්වාස කරනවද? මහා කාශ්‍යප මහඳුරු මේ ප්‍රකාශය කරාට පස්සේ බුදුහාමුදුරුව සාදුකාර දීලා මේ මහා කාශ්‍යප මහඳුරුවන්ගේ මේ ක්‍රියාව අනුමත කළා. ඇයි ඒකට හේතුව? මේ ශාසනය ඉදිරියට ගෙන යන්නට ශාසනය බබලවපු ඒ උත්තමයන් වහන්සේලාගේ චරිත අනිත් පස්සිම ජනයාට ආදර්ශයක් වෙනවා. මෙන්න මේ කාරණ නිසාගේ කළා මේ සිද්ධින් රාසිය පෙළ දහම තුළ දැක ගන්නට පුළුවන්. ඒ නිසා අපට මේ සිද්ධිය ගැන අපට අමුතුවෙන් වෙනස් විදියකට දහමින් බැහැරව හිතන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ධම්මදායාද සූත්‍රයේහි මේ කාරණා ටික සඳහන් කළා. එතනින් නික්මිලා ගියා. ඊට පස්සේ පින්නතුනි සරුවත් මාහිමියන් වහන්සේ මේ ගෞතම සම්බුද්ධ ශාසනයේහි දෙවෙනි බුදුන් වශයෙන් අපසලකන ධර්මසේනාධිපති ප්‍රඥාවෙන් අගතැම්පත් සාරිපුත්ත මාහිමියන් වහන්සේ මේ ධර්මශාලාවට වැඩම කළා. වැඩම කරපු අවස්ථාවේදී උන්වහන්සේ කියන දේශනා කරන කරුණ වලින් තමයි මේ සූත්‍රයේ ඉතුරු කාරණා ටික පෝෂණය වෙන්නේ. සරුවත් ආන්දර භික්ෂුන් නමතා ඊටම වැදගත් කාරණයක් දේශනා කළා. උන්වහන්සේ දේශනා කරනවා ශාස්ත්‍රෝ භාග්‍යවතුන් වහන්සේ විවේකයෙන් කාලය ගත කරද්දී උන්වහන්සේගේ ශ්‍රාවකයන් විවේකයෙන් වාසය නොකරනවා නම් කොහොමද විවේකයෙන් වාසය නොකරන්නේ? ඒ වගේම බුදුහාමුදුර විවේකයෙන් කාලය ගත කරද්දී ප්‍රවිවේකය වඩන්දී කාය විවේකය, ඒ වගේම චිත්ත විවේක, උපදි විවේක මේ වගේ විවේක ස්වභාවයන්ගෙන් භාග්‍යවතුන් වහන්සේ වාසය කරද්දී උන්වහන්සේගේ ශ්‍රාවකයනොත් ඒ වගේම විවේකයෙන් වාසය කරනවා නම් අන්නේ වාසය කිරීම මොකද්ද කියලා සඳහන් කළා. එහිදී කාරණා කීපයකට සරුවත් හාමුදුරුවෝ මේ කාරණා ටික විස්තර කරනවා. පළවෙනි දේ තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රවිවේකයේ වඩද්දී ප්‍රවිවේකයේ පුහුණු කරද්දී ශ්‍රාවකයන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන් විවේකයේ ඇසුරු නොකරනවා නම් මෙන්න මේ කාරණයෙන් මේ ශ්‍රාවකයා ගැරහීමට ලක් වෙනවා, නින්දාවට ලක් වෙනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ රාගාදී කෙලෙස් අකුසල විතරක දුරු කළ වාසය කරන්දී උන්වහන්සේගේ ශ්‍රාවකයන් ඒ සඳහා උත්සාහ නොකරනවා නම් මෙන්න මේකත් වික්ෂුන් වහන්සේලා අවමානයට ලක් වෙන කාරණයක්. අනිත් දේ තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රතිබහුල භාවයේ බැහැර කළ වාසය කරද්දී ඒ වගේම බුදුහාමුදුරෝ මේ ශාසනය දැඩිකොට කටයුතු කරද්දී ශ්‍රාවකයන් වහන්සේලා ප්‍රත්‍ය බහුල වාසය කරනවා නම් මේ ශාසනයේ ලිහිල්කොට බොහොම සරල දෙයක් කියලා සලකනවා නම් ඒ වගේම පංච නීවරණවල ඇලි විවේකයෙන් බැහැර වාසය කරනවා නම් මෙන්න මේ කාරණා වලින් මේ ශ්‍රාවකයන් ඉස්තවිරය වෙන්න පුළුවන්, වැඩිහිටියා වෙන්න පුළුවන්, මධ්‍යම වයසියා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් නවක භික්ෂුන් වෙන්න පුළුවන්. මේ කුමන වයසක හිටියත් අන්න එවැනි භික්ෂූන් අවමානයට ලක් වෙනවා කියලා. ඒකේ නා නියම ලෙස බුදුහාඳුරෝ පුදන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ කියලා. ඊළඟට කී අනිත් පැත්තේ දේශනා කරනවා. යම් කිසේ ශ්‍රාවකයෙක් බුදුරජාණන් වහන්සේගේ විවේකයේ අනුමත කළා, ඒක අගය කරලා අන්නේ විවේකයේ තමනුත් තමගේ ජීවිතයේ පුහුණු කරනවා නම් ඒ වගේම බුදුරජාණන් වහන්සේ දුරු කරපු අකුසල විතරක මේ භික්ෂුවත් දුරු කරන්න දිවාරය දෙකිය අප්‍රමාදීව කටයුතු කරනවා නම් අන්න ඒ භික්ෂුව ප්‍රශංසාවට ලක් වෙනවා. අනිත් පැත්තෙන් යම්කිසි භික්ෂුවක් ප්‍රත්‍යපාසුකම් බහුලව වාසය නොකරනවා නම්, බඩමුට්ටු වැඩි කර නොගෙන වාසය කරනවා නම්, ඒ වගේම මේ ශාසනය ලිහිල් කොට නොසලකනවා නම්, ශාසන බාර දුරත්වයේ බාරකාරීත්වයේ තමන්ගේ දෙවුරු මත අරගෙන වගකීමෙන් කටයුතු කරනවා නම්, ඒ වගේම නීවරණ ධර්ම දුරු කිරීම සඳහා විවේකයේ වැඩිම ප්‍රමුඛත්වයේ කොටත් යම් කිසි කෙනෙක් වාසය කරනවා නම් අන්න ඒ තැනැත්තා, ඒ භික්ෂුව, ඒ ශ්‍රාවකයා යැ වැඩිහිටි කෙනෙක් වෙන්න පුළුවන්, මධ්‍යම වයසේ කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් නවක කෙනෙක් වෙන්න පුළුවන්, මේ කුමන වයසේ ඉන්න කෙනෙක් වුණත් මෙන්න මේ විවේකය අකුසල විතරක දුරු කිරීම අනිත් පැත්තෙන් මේ තැනැත්තා නීවරණ දුරු කළා වීරයෙන් කටයුතු කිරීම විවේකයට බරව වාසය කිරීම මෙන්න මේ කරුණාවලින් යුක්ත කෙනා ප්‍රශංසාවට ලක් වෙනවා කියලා දේශනා කළා. මේ කරුණාවලින් වාසය කිරීම පින්වතුනි මේ කාරණා පැහැදිලි කළා සරුවත් මාහිමියන් වහන්සේ ඊළඟට අපේ සිතේ හට ගන්නා වූ අකුසල විතරකයන් මොනවාද කියලා පැහැදිලි කරනවා. පින්වතුනි මේ අකුසල විතරක කියන එක බුදුදහමේ විවිධ අවස්ථාවල විවිධ ක්‍රමවලට විස්තර කරලා තියෙනවා. එක අවස්ථාවක බුදුහාමුදුරෝ රාග ద్వේස මොහ කියලා විස්තර කරලා තියෙනවා. එක පැත්තකින් භවයට තියෙන ආසාව සහ අවිද්‍යාව කියලා විස්තර කරලා තියෙනවා. වෙනත් අවස්ථාවක උපාදාන හතරක් විදිහට දේශනා කරලා තියෙනවා. නීවරණ පංච නීවරණ විදිහට නීවරණ හයක් විදිහට අපේ තියෙන අකුසල විතරක දේශනා කරලා තියෙනවා. ඇතැම් අවස්ථාවල අනුසය ධර්ම හතක් විදිහට දේශනා කරලා තියෙනවා. ඇතැම් අවස්ථාවල දස සංයෝජන විදිහට දේශනා කරලා තියෙනවා. මෙහෙම ගිහිල්ලා අපේ හිතේ ඇතිවන සියලු කෙලෙස් 1000 ගණන් දක්වා විස්තර කරලා තියෙනවා. පින්නතුනේ මෙන්න මෙවැනි විස්තර අතුරින් අපේ හිතේ හට ගන්නා වූ අකුසල විතරක 18කට සරුවත් මාහිමියන් වහන්සේ මේ දේශනාව තුළ අපට පැහැදිලි කරනවා. මොනවද ඒ කාරණා? උන්වහන්සේ දේශනා කරනවා අපේ හිතේ ඇතිවන අකුසල විතරක මොනවද කියලා. පළවෙනි අකුසල විතරක දෙක විදිහට සඳහන් කරන්නේ ලෝභය සහ ద్వේෂය. යමකට තියෙන දැඩි ආසාව සහ යමක් පිළිබඳව තියෙන ගැටුම විරසක බව. ලෝභ සහ ద్వේෂ කියන මේ අකුසල දෙක හිතේට ඇතිවන අකුසල විතරක විදිහට සරුවත් මාහිමියන් වහන්සේ විස්තර කරනවා. ලෝභය ඇති වෙන්නේ යම් ප්‍රිය අරමුණක් පිළිබඳව අයනසෝ මනස්කාරයෙන් සීකිරීමෙන්. ద్వේෂය ඇති වෙන්නේ යම් ගැටෙන අරමුණක් පිළිබඳව අයනසෝ මනස්කාරයෙන් සීකිරීමෙන්. මේ ලෝභය සහ ద్వේෂය කියන දෙක අකුසල විතරක විදියට සරුවත් මාහිමියන් වහන්සේ පළවෙනි කොටස විදියට ඉදිරිපත් කරනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා මෙන්න මේ අකුසල විතරක දුරු කරන්න. මේ නීවරණයන් දුරු කරන්නට ඥාන ඇති කරගන්නට නුවණ දිනු කරගන්නට ප්‍රඥා ඇස විසද කරගන්නට අවබෝධය ලබන්නට නිවන සාක්ෂාත් කරගන්නට සම්බෝධිය සඳහා හේතු වන මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදා විදියට සම්මා දිට්ඨියේ පෙරටු කොටගත්තු ආර්ය ශ්‍රණිගික මාර්ගයේ ඉදිරිපත් කළ තියෙනවා. එතකොට සරුවත් හාමුදුරුව අර මුල අකුසල විතරක දෙක ඉදිරිපත් කළා. ඒ අකුසල විතරක දුරු කිරීමේ මාවත විදියට පැහැදිලි කරන්නේ මොකද්ද? මේ සම්මා දිට්ඨියේ පෙරටු කොටගත්තු ආර්ය ශ්‍රණිගික මාර්ගය. ඊළඟට දෙවෙනි අකුසල දෙක විස්තර කරනවා ක්‍රෝධය සහ උපනාහය කියන කාරණය. ක්‍රෝධය කියන්නේ අර සාමාන්‍ය ද්වේෂයටත් වඩා කියලා ගිහිල්ලා වඩාත්ම හේතු සාධක සහිතව තියෙන අමනාපය. උපනාහය කියන්නේ බද්ධ වෛරය. සසර දිගට යන වෛරයක් බවට පත් වෙන එක. මෙන්න මේ අකුසල දෙකත් ද්වේෂ මූලික අකුසල විදියට අපේ හිත අපිරිසිදු කරන, හිත කිලිටි කරන, හිතට පීඩා ඇති කරන විතරක විදියට සරුවත් මාහිමියන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කළ පින්නතුනි ඊළඟට ඒ සඳහා එය දුරු කිරීම සඳහා මාවත විදියට මුන් වහන්සේ පැහැදිලි කරන්නේ මොකද්ද? ඒත් පින්නතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. තුන්වෙනි කාරණේ විදියට මක්කය, මකු බව. මකු බව කියන්නේ අපි සාමාන්‍ය මේකට ගුණ මකු බව කියන කාරණය විස්තර කරනවා. නැත්තම් වෙනත් කෙනෙකුගේ ගුණයන් මකන ස්වභාවය. දෙවෙනි එක ගුණවත ගුමෙන් අපේ සමාජයේ දිවිහි වැජිමෙන ස්වභාවය. මෙන්න මේ දෙකත් අකුසල විතරක විදියට සරුවත් හාමුදුරුව පැහැදිලි කරලා මේ මක්ඛාදී අකුසල ධර්ම දුරු කරන මාවත විදියට දේශනා කරන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. ඊළඟ අකුසල විතරක දෙක විදියට දක්වන්නේ ඉස්සා සහ මච්චරිය කියන කාරණා දෙක. ඉස්සාව කියලා කියන්නේ ඊර්ෂ්‍යාව. අනිත් අයගේ සම්පත් නොයවසන ස්වභාවය. මච්චරිය කියන්නේ මසුරු භාවය. යම්කිසි කෙනෙක් සන්තකව තියෙන දේවල් සම්පත් වසන ස්වභාවය. මේවත් අපේ හිත කිලිටි කරන අකුසල විතරක විදියට දක්වලා මේ දුරු කිරීම සඳහාත් මාවත විදියට දේශනා කරන්නේ සම්මා දිට්ඨිය පෙරටු කරගත්තු ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. මේ කරුණ ඉදිරිපත් කරලා ඊළඟට සරුවත් මාහිමියන් වහන්සේ දේශනා කරනවා මායා සහ සාටේය කියන කාරණය. මායාව කියලා කියන්නේ අනිත් කට්ටිය මුලා කරන ස්වභාවය. සාටේය කියන්නේ අපේ ළඟ තියෙන කපටිකම කියන කාරණය. මෙන්න මේ දෙකත් අකුසල විතරක විදියට සරුවත් හාමුදුරු ඉදිරිපත් කළා. ඒ දුරු කිරීමේ මාවත විදියට සඳහන් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟ පියවරේදී පැහැදිලි කරනවා ස්තම්භ දැඩි ගතිය මෘදු ගතියට විරුද්ධව තියෙන ස්වභාවය නම්‍යශීලී නොබන ස්වභාවය මෙන්න මේ ස්තම්භ කියන ගතිය අකුසලයක් විදිහට දක්වනවා දැඩිවම යම් යම් කාරණාවල මුල් බැසගෙන සිටීම ධර්මයේ මේක විවිධ ආකාරයෙන් පැහැදිලි කරනවා ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤං කියලා ආදි වශයෙන් මේකමයි සත්‍යය අනිත් දේ වැරදි කියන මතය කරාම මානසික ස්වභාවයක් කරා යන්නටත් මෙන්න මේ දැඩි ගතිය හේතු වෙනවා. ඒ වගේම සාරම්භ කියලා දුර්ගුණයක් තියෙනවා. ඒ කියන්නේ එකට එක කරන ගතිය. එකක් දැඩි ස්වභාවයේ අනිත් එක වෙන කෙනෙක් දෙයක් කරවතින් ඊට අනුරූපම අයහපත් දෙයක් කරන ගතිය. ඇතැම් විට හොඳ පැත්තටත් මේ කියන්න පුළුවන්. හැබැයි ඒක හොඳ හිතින් අපි කරනවා නම් තෘෂ්ණා දුෂ්ණිමාන අඩුවීම සඳහා කරනවා නම් ඒකේ වෙන දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක තමා මෛත්‍රියෙන් ප්‍රඥාවෙන් කරනවා නම් ඒක අපට කුසලයේ පැත්තට යොමු කරගන්නට පුළුවන්. ඊළඟ කරුණ විදිහට සඳහන් කරන්නේ මාන සහ අතිමාන කියන කාරණා දෙක. මාන්නේ කියන්නේ මිනීම. නිතර අනිත් අය සමග සිටීමේදී අප ඉදිරියට යන්නට හෝ පසුගාමී ස්වභාවයට ලක්වන ස්වභාවය. අතිමානය කියන්නේ මානෙන් අධික මානයට පත්වීම. අනිත් සියලුම දේ අය යටපත් කළා අපේ තියෙන කුසලතා හැකියා ඉස්මතු කළා ඉදිරියට යෑමට තියෙන තෘෂ්ණා මාන දිට්ඨි සහිතව ඉදිරියට එන තියෙන ආසාව ඒකට කියන අතිමාන කියලා. මේ දුරු කිරීමේ මාවත විදියටත් සරුවත් මාහිමියන් වහන්සේ අපට ඉදිරිපත් කරන්නේ ආරස්නගික මාර්ගයමයි. අවසාන කරුණ දෙක විදිහට දක්වන්නේ මේ දහම තුළ මදයට පත්වීම. ලෝකේ යම් යම් කාරණා තුළ තමන්ගේ නිරෝගී භාවය පිළිබඳව ආරෝග්‍ය මතය ඒ වගේම තමන්ගේ ජීවිතයේ හැම කාමලම ජීවත් වෙනවා කියන කාරණාවෙන් තියෙන ජීවිත මදය යෝන් භාවය පිළිබඳව තියෙන මදය මෙන්න මේ වගේ නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය තමන්ගේ රූප සම්පත්තිය ආදී කාරණා වලින් මදයටපත් වීම ඊළඟ කාරණය තමයි ධර්මය තුළ දහම් කරුණෝ පුහුණු කරන්නට තියෙන කම්මලිකම ඒක අතපසු කරන ස්වභාවය. මෙන්න මේ කරුණ දුරු කිරීම සඳහා බුදුහාමුදුරුවන්ගේ අනුශාසනාව පිළිපැදපු දැනගත්තු ශ්‍රාවකෙක් විදියට සරුවත් මාහිමියන් වහන්සේ අපට ඉදිරිපත් කරන්නේ මොකද්ද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. පින්නොතුනි මෙන්න මේ අකුසල දුරු කිරීමේ මාවත සරුවත් හාමුදුරුව සඳහන් කරපු අවස්ථාවේදී ඒ අසාගෙන සිටිය ස්වාමීන් වහන්සේලා බොහොම ප්‍රසාදයටපත් වුණා. උන්වහන්සේ සඳහන් කළා කොහොමද භික්ෂුන් වහන්සේලා හැටියට ශ්‍රාවකයන් හැටියට අප බුදුරජාණන් වහන්සේට අගෞරවයක් නොවන විදියට උන්වහන්සේගේ දහම පිළිපදින ශ්‍රාවකයන් විදියට අපි කොහොමද ඉදිරියෙන් ඉන්න ඕන මාවත පැහැදිලි කළා. අපේ හිතේ තියෙන අකුසල විතරක ක්‍රමානුකූලව දුරු කරන මාවත උන්වහන්සේ විස්තර කළා. පින්නතුනි සූත්‍රයෙන් මූලික වශයෙන් පැහැදිලි කරන්නේ මේ කාරණා. මේ කාරණා දේශනා කළා ඉවරුණාට පස්සේ අපිට මේ සූත්‍රයේ තියෙන වැදගත්ම කාරණා ටිකක් පැහැදිලි කරගත යුතුයි. එකක් තමයි දායාද කියන කාරණය. අනිත් එක විවේකයේ කියන කාරණය. අනිත් එක ශ්‍රාවකයේගේ තියෙන අත්හැරීම ධර්මයට ප්‍රමුඛත්වයේ දීම කියන මෙන්න මේ කරුණු. එයින් ප්‍රධාන කාරණය තමයි මේ සූත්‍රයට අදාළම මාතෘකාවට අදාළ කාරණය දායාද කියන කාරණය. දායාද කියන කාරණය පින්නතුනේ බුදුදහමේ නොයෙක් තැන්වල විවිධාකාරයෙන් විස්තර කරනවා. අපිට මුලින්ම මේ කාරණය හමු වෙන ස්ථානයක් තියෙනවා සිගහල සූත්‍රය. අපි සිගහලවද සූත්‍රය කියලා කියන්නේ දායාදයේ පිළිබඳව මනාව පිළිපදින්න කියන කාරණයක් සඳහන් කරනවා විශේෂයෙන් දරුවන් විසින් දෙමව්පියන්ට ඉටු කරන යුතුකමක් විදියට. එක පැත්තකින් සමයේ දායාදයන් නියාදෙන්ද කියලා සුදුසු කල්ලේ අමල තාතල දරුවන්ට දායාද උරුම කළ දෙන්නට ඕන. දායාද කියන්නේ මොනවද? භෞතික වශයෙන් තියෙන ඊට කඩන් ආදී දේවල් තියෙනවා නම් තමන්ට පුළුවන් මට්ටමින් ඒ දරුවන්ට අනුරූප විදිහට සුදුසු කල්ලි පවරලා දෙන්නට ඕන. එතැමිලි වෘත්ති පුහුණු වශයෙන් පාරම්පරික වෙන ශිල්පීය ඥානයක් තියෙනවා නම් ඒව උරුම කළ දෙන්නට පුළුවන්. ඒ වගේම තම තමන්ගේ කුලයට වංශයට අදාළ යම්කිසි උරුමයක් තියෙනවා නම් ඒක දරුවන්ට දෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඒ ලබා දෙන උරුමය දරුවන්ගේ යුතුකම තමයි. ඒකට හානි නොකර ඉදිරියටත් පවත්වා ගන්න විදිහට සුරක්ෂිත කිරීම. දායාදේ පිළිබඳව මේනි ස්ථානය. ඊළඟ අවස්ථාව තමයි පින්නතුනි, දැන් කිහිපයක සඳහන් වෙනවා. බුදුහාමර දේශනා කරනවා අපකරණ කුසල අකුසල කර්ම ශක්තිය අපිව දායාද කොට ඉන්නවා, ඒක අපේ උරුමය කියන කාරණේ. අපි කරන කුසල අකුසල කර්ම ශක්තියෙන් දායාද කොට ඇති කෙනෙක් කියන එක නිතර සිහි කරන්න කියලා බුදුහාමුදුරුව අපට දේශනා කරනවා. ඒ විතරක් නෙවෙයි, නිදහන කියලා ඒ කරන කර්ම අතරිනොත් කුසල කර්ම අපසිත පිරිසිදුව කරන දාන ආදී පින් දහම් පුණ්‍ය කර්ම කුසල ධර්ම ඒසෝ නිදිහි සුනිහිතෝ අජීයෝ අනුගාමිකෝ කියලා විදිහට මේක නියම ලෙස තැම්පත් කරපු නිදහනය, ධනය, උරුමයක්, දායාදයක් කොට සලකලා කටයුතු කරන්න කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ ලෞකික ධනයන් පිළිබඳව නැත්තම් ලෝකයේ තුල තියෙන දායාදයන් දෑවැදි පිළිබඳවයි මේ බුදුහාමුදුරු දේශනා කරන්නේ. එතකොට සංසාර චක්‍රයේහි නැත්තම් ලෞකික ජීවිතයේ ගත කිරීමේදී එකාතකින් අපට අම්මල තාත්තා කියලා ලැබෙන වස්තුව දායාදයක් බවට පත් වෙනවා. ඒක බුදුදහමෙන් බැහැර කරන්නේ. ඒ වගේ දායාදයන් අපට තියෙනට ඕන පින්නතුනි, විශේෂයෙන් ගියන් ඇටියට ඔබට ඒව අවශ්‍යයි. ඒ වගේම බුදුහාමුදුරු දේශනා කරනවා අපි කරන කුසල අකුසල කර්ම ශක්තිය හිත මුල් වෙලා කරන යමක් තියෙනවා නම් ඒක තමන්ගේ දායාදයක් කොට කියන එක නිතර සිහි කරන්න කියලා. අන්නේ හැම සිහිපත් කරන කෙනා ඊළඟට මොකද කරන්නේ? ඔහු හැකිතා දුරට අකුසලෙන් වෙන් වෙලා හොඳ කුසල ධර්ම තමන්ගේ සසර ගමන සුවපත් වන සසර ගමනට යහපත වෙනස හේතු වන කරුණෝ හැකිතා දුරට සිද්ධ කරගෙන සසර ජීවිත සුවපත් කරගන්නවා. මේ උනත් පින්නතුනි, බුදුහාඳුරෝ මේ කර්ම චක්‍රය විතරක් නෙවෙයි දේශනා කළේ, මේ කර්ම චක්‍රය තුළ ඉඳගෙනම ඒ කර්ම චක්‍රයෙන් නික්මෙන ධර්ම චක්‍රය බුදුහාඳුරෝ දේශනා කළා. වෙන මේක අතිශය වැදගත්. බුදුහාඳුරන්ගේ දේශනාව තියෙන පින්නතුනේ මේ කර්මයන් සියල්ලක්ම ශේය කළා. රාගක්කය, දෝසක්කය, මෝහක්කය කියන මේ ත්‍රිවිධ අකුසල මූලියම්ම ශේය කරලා මේ සංසාර චක්‍රය ධර්ම චක්‍රයෙන් ඉක්මවන ක්‍රමයක් දේශනා කළා. එහෙමත් නැත්නම් ඔබ අහලා ඇති අර ဒုတိය කම්ම සූත්‍රයේ දක්වන විදිහට අපට සුදු විපාක දෙන සුදු කර්ම තියෙනවා. අන්නේ සුදු කර්ම වලිනුත් නික්මිලා අතිබෙක්කවේ කම්මං අකන්න සුඛං විපාකං කියපු විදිහට කලුත් නොවන සුදුත් නොවන කර්ම සිදු කරගෙන නැත්නම් විදර්ශනා පාදක කුසල දහම් සිදු කරගෙන මේ සංසාර චක්‍රයෙන්ම නිදහස් වෙන මාවතකුත් බුදුහාමුදුරුව අපට පැහැදිලි කළා. මෙන්න මේ අනුව පින්නතුනි, අපි දක්ෂ වෙන්නට ඕන කුමක්ද? එකාතකින් අපට දැනට තියෙන භෞතික ධනයෙන් අපි ප්‍රයෝජන ගන්නා වගේම ඒ දායාදයෙන් ප්‍රමුඛත්වයේ දීලා යම් කිසි දුරක් යන විතරක් නෙවෙයි, ඒ ධනය කවදාහරි දවසක තමන්ට අත්හරින සිද්ධ වෙන බව සබ්බේපී මනාභාවෝ නානභාවෝ විනාභාවෝ කියපු විදිහට මේ සියලු ධනයෙන් තමන්ට කවදාහරි වෙන්වැලි යන්න සිද්ධ වෙන බව නුවණින් මෙනෙහි කරලා තමන්ට රැගෙන යන්න පුළුවන් කුසල කර්ම ශක්තිය සහිත දායාදයක් රැස් කරන එක. ඒ අතර පින්නතුනි, බුදුහාමර සඳහන් කළා අපි පුඤ්ඤාභි සංඛාර සිද්ධ කළත් අපි එය සිද්ධ කරන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන මට්ටමෙන්මයි. අවිද්‍යා පාදවකමයි මේ අපි පුණ්‍ය කර්ම ලෞකික කුසලයක් සිද්ධ කරන්නේ. අන්න ඒ නිසා බුදුහාමුදුරෝ මේ සංසාර චක්‍රය තුළ ජරා මරණ ආදී සියලු දුක්වලින් නිදහස් වෙන මාර්ගයක් දේශනා කළා. අන්නේෙහිදී පිය උරුමයක් බුදුරජාණන් වහන්සේ නැමැති පියතුමාගේ උරුමයක් දේශනා කළා. අන්නේ උරුමය මොකද්ද? සකුණංගී ආදී සූත්‍රවල දැක්වෙන පරිදි මේ උරුමය තමයි පින්නතුනි සතර සතිපට්ඨාන තුළ වාසය කිරීම. අපි අනිත් භෞතික කුමන දායාදයක් මත වාසය කළත් අපට අවසානයේදී මොකද්ද වෙන්නේ? අපි මහලු වීම තුළින් දුකටපත් වෙනවා, ලෙඩවීම තුළින් දුකටපත් වෙනවා, මරණයෙන් දුකටපත් වෙනවා. අපි ඊටාම ප්‍රියමනාප ඥාති මිත්‍රාදීන් දරුවන් අපේ සමීප කරගෙන හිටියත් ඒ සියල්ලගේම අත්හරින දවසට අපි දැඩිසේ සංවේගයට පත් වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ ලෝකයේ මිනිස්සු ජරාවෙන් නිදහස් වෙන කියලා, ලෙඩ දුක් වලින් නිදහස් වෙන කියලා, මරණයෙන් නිදහස් වෙන කියලා රැස් කරන්නේ මොනවද? ඊය රැස් කරන්නේ ලෙඩ දුක් වලට පත් වෙන, මහලු වෙන, මරණයට පත් වෙන, වෙනස් වෙන දේවල්ම රැස් කරන්නේ කියලා. අන්න එවැනි ලෝකයක බුදුහාමුදුරුවෝ අපට දේශනා කළා, ඉදිරිපත් කළා කුමක්ද? මෙන්න මේ සංසාර චක්‍රයෙන් නික්මෙන, ජරා මරණ ආදීන් නිස්සරණයට පත් වෙන මාවතක් දේශනා කළා. මොකක්ද මේ මාවත? මේ මාවත තමයි පින්නතුනි මෙන්න මේ සතර සතිපට්ඨාන තුළ වාසය කිරීම. කාය වේදනා චිත්ත ධම්ම කියන මෙන්න මේ හතර තුළ අපි වාසය කරනවා නම් මේක තමයි සැබෑ පිය උරුමය, සැබෑ දායාදය. මෙන්න මේ දායාදය කරා යන ගමනේදී පින්නතුනි අපි මුලින්ම යන අනුපිළිවෙලක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ අනුපූර ප්‍රතිපදාවක්. මහා සාගරයේ ක්‍රමානුකූලව ගැඹුරට යන වගේ මේ සම්බුද්ධ ශාසනයේ නැමැති සාගරය, ශාසන බ්‍රහ්මචර්යාව ක්‍රමානුකූලව ගැඹුරට යන ධමයක්, දර්ශනයක් විදිහටයි භාග්‍යවතුන් වහන්සේ අපට ඉදිරිපත් කරන්නේ. මෙන්න මේ දර්ශනයෙන් තුල පින්නතුනි ආරම්භයේදී අපට මෞපිය උරුමය ලබා ගන්නට වරදක් නැහැ. ඒක අපට අවශ්‍යයි. අපට ධන දහන්නේ අපට අවශ්‍යයි. අංග සම නිධානයන් විදියට වෘත්තියේ පුහුණු අවශ්‍යයි. ස්ථාවර නිධානයන් අපට අවශ්‍යයි. ඒ වගේම අනුගාමික නිධානයන් අවශ්‍යයි. මෙන්න මේන ගමනේදී අපිට අපේ අම්මා තාත්තා යම්කිසි උරුමයක් දීලා තියෙනවා. හුදෙක් භෞතික දේවල් විතරක් නෙවෙයි. අපි කුඩා කාලෙම අපි ඇතැමෙට ඇවිදින්නත් කලින්ම අපි අම්මා තාත්තා වඩාගෙන ඉන්න කාලේ අපිට යම්කිසි උරුමයක් දුන්නා. මොකක්ද ඒ උරුමේ? අපේ සිංගිතියක් දෙක එකතු කළා. අපට ආදරයෙන් බුදු පිළිමයක් දැකපු අවස්ථාවේදී බුදුහාඳුරන වඳින්න පුතේ බුදු සාදෝ කියන සාදෝ කියන කියලා අපේ අම්මා අපේ සිංගිති දෑයට ඇත් එක්කල්ලා අපට බුද්ධං සරණං ගච්ඡාමි කියන මේ බුදු සරණ අපට ලබා දුන්නා. ශ්‍රද්ධා සම්පති ලබා දුන්නා. ධර්මයේ කෙරෙහි අපව පැහැදෙව්වා. මහා සංඝරත්නය දැක්කහම සාදෝ කියලා වඳින්න කිව්වා. මෙන්න මෙතනින් අපි ලබා ගත්තා වූ මේ ශ්‍රද්ධා ප්‍රතිලාභයෙන් පින්නතුනි මේකත් අපිට පිය උරුමයක්. අපට උපතින් ලැබිච්ච දෙමෝපියන්ගෙන් ලැබිච්ච උරුමය. මෙන්න මේ උරුමයෙන් අපේ ජීවිත පෝෂණය කරගන්න අය හැටියට අපි එකාතකින් අකුසල දහම් වලින් මිදෙලා හැකිතාක් දුරට කුසල සූප සම්බදා කියපු විදියට ලෞකික කුසලයේ තුල දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍යක්‍රියා හැකිතාක් දුරට අපේ ජීවිතය තුල කරගන්නට අපි උත්සාහ ගන්නට ඕන. ඒක අපේ ජීවිත සූපත් වෙනට හේතුව. ඒක අපි පින්නතුනේ අපේ අම්මා තාත්තා අපට ජීවේ ලබා දීපු අපේ අම්මා තාත්තා කරන උපහාරයක්. අපට ශ්‍රද්ධා ප්‍රතිලාභය මුලින් හඳුනා දීපු අපේ අම්මා තාත්තා කරන ප්‍රත්‍යුපකාරයක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි. අපි අන්නේ උරුමේ ලබා ගත්තොත් හැටියට අපේ දෙමෝපියන් ජීවත් වෙනවා නම් ඒ දෙමෝපියන්ට නැවත අපි ප්‍රත්‍යුපකාර කරලා ඒ උරුමයට ඒ දායාදයට අපි කලමුණ සලකන්නට ඕන. එතනින් නොනවති අපි සිල්වත් ජීවිතයක් ගත කරන්නට ඕන. ආකාංකයේ සූත්‍රය දැක්වෙන පරිදි අප ගත කරන සිල්වන්ත ජීවිතය අපේ ජීවත් වෙන අමර තාත්ත විතරක් නෙවෙයි, මියගිය අමර තාත්තටත්, මේ ජීවිතයේ අමර තාත්ත විතරක් නෙවෙයි, මුළු සසර ජීවිතේම අපට අම්මල තාත්තල වෙයි හිටිය අයට පින් වැඩෙන කාරණයක් කියලා දේශනා කළා. මෙන්න මෙතනින් අපි ඒ අයට ප්‍රත්‍යුපකාර කරන්නට ඕන. එතනින් නොනවතී පින්නතුනි විශේෂයෙන්ම බුදුහාමුදුරුව සරණ ගිහිපු ශ්‍රාවකයන් විදියට අපි සැබෑ උරුමය කරා වේගෙන් යන්නට ඕන පින්නතුනි. ඒ සඳහා අපේ ජීවිතවල කිසියම් ඉලක්කයක්, දැක්මක්, අනාගතය අපි කොතෙන්ද පත් වෙන්නේ කියන එක ගැන විශේෂයෙන් බුද්ධ ශ්‍රාවකයන් විදියට අපට අවබෝධයක් තියෙනට ඕන. අපි අද වර්තමාන ලෝකේ පුරා දකිනවා කාරණයක්. ලෝකේ බොහෝ දෙනා දැඩි අතෘප්තිකර භාවයෙන් දුකෙන් කනස්සල්ලෙන් ඉන්න කාලයක්. ඇතැමිට තමන් ජීවිතය පහ වෙන මට්ටමට බොහෝ දෙනෙක් ගිහිලා තියෙනවා. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි බොහෝ දෙනෙක් ජීවිතේ පරමාර්ථය කියලා හිතාගෙන හිටියේ තමන්ගේ ඥාති මිත්‍රාන්ට ටිකක් එකතු වෙලා විනෝදෙන් කාලය ගත කිරීම. ඇතැමිට රැකියාවක් කළා. ඒකේ මාසික අන්තය ගන්න පඩිය තමයි ඔවුන්ගේ ජීවිතේ ඉහළම පරමාර්ථය උනේ. ඇතැමිට තමන්ගේ ඥාති මිත්‍රාදීන් තමන්ගේ ජීවිතේ අවසාන මොහොතෙහි එකට ඉඳී කියන එක තමයි බොහෝ දෙනාගේ බලාපොරොත්තු උනේ. මෙන්න මේ බලාපොරොත්තු කඩ වෙනකොට පින්නතුනි බොහෝ දෙනෙක් දුකටපත් වුණා. වර්තමානයේ විශේෂයෙන් බටහිර සමාජයේ බොහෝ දෙනෙක් ජීවිතයේ අවසාන කාලයේ දුකට පත්වීමට ප්‍රධානතම හේතුවක් බවට පත්වලා තියෙන්නේ අවසාන කාලයේ හුදකලා වීම. නමුත් බෞද්ධයන් වන ඔබ අප බොහොම වාසනාවන්තයි. අනිත් ධර්මයේ දන්නේ නැති ලෝකයා හුදකලා වීම තුළ දුකට පත්වෙද්දී අපට පේනොත් වෙන හුදකලා බව බද්ධේ කරත්ත කියපු විදිහට උත්තරීතර හුදකලා බවට පත්වෙනවා. උතුම්ම විවේකයක් බවට පත්වෙනවා. එහෙම වෙන්නේ පින්නොතුනේ අපේ ධර්මයේ රකින අය හැටියට. විවේකය තමයි අපේ ජීවිතයේ ඉහළම ඉලක්කය බවට පත් වෙන්නේ. ඒ කොහොමද වෙන්නේ? පින්නොතුනේ අපි මුලදී කාය විවේකයේ විදියට අපි සීලය තුළින් අපේ කය වචනේ සංවර කරගන්නකොට අපේ කටයුතු හුඟක් අඩු වෙනවා. අනවශ්‍ය ගමන්, පුද්ගල ඇසුරු කිරීම්, විනෝද ගමන් ආදී බොහෝ දේවල් සීමිත වෙනවා සිල්වත් ජීවිතයත් එක්ක. ඒ විතරක් නෙවෙයි අපේ චිත්ත විවේකයටපත් වෙනවා. අපේ හිතේ තියෙන කාමච්ඡන්ද ආදී නීවරණ විශේෂයෙන් පංච නීවරණ දුරු කිරීම සඳහා අපි දිවා රැඳේ කිය උත්සාහ කරනවා. මේක චිත්ත විවේකයේ පින්නතුනි. උදේ කාය විවේක විතරක් නෙවෙයි චිත්ත විවේකයේ සඳහා අපි ක්‍රියා කරනවා. චිත්ත විවේකය කියන්නේ කිසියම් සමත භාවනාවක් උපයෝගී කරගෙන සිත ඒක අරමුණක තියාගන්න දරන උත්සාහය. මෙන්න මේ උත්සාහය සමග පින්නතුනි අපට ලැබෙන සුවිශේෂී වාසියක් තමයි බාහිර වෙනස් වන දිරාවටපත් වෙන භෞතික දේවල් අතරින් ඒ භෞතික දේවල්ට වඩා අපි ආධ්‍යාත්මික වශයෙන් රැකවරණයක් කරහා ඉදිරියට යනවා. කුසල අරමුණක මෛත්‍රී භාවනාව, ආනාපාන සති භාවනාව, බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, ධාතුමනසිකාරය, ආහාරයේ පටිකුල සංඥාව මේ ආදී කිසියම් කුසල අරමුණක යලි යලි සිත මහවිත කිරීමේ ප්‍රතිඵල විදියට අපි චිත්ත විවේකේ ලබා ගන්නවා. බාහිර රූප මත හිත නොගෙටෙන විදියට, හිත නොපීඩන විදියට අපි අභ්‍යන්තර සිත පැත්තෙන් අඛණ්ඩව කුසල චේතනාවල හිත පවත්වා ගන්නට දක්ෂයන් බවටපත් වෙනවා. පින්නතුනි මෙන්න මේකත් අපේ ජීවිතේ ඉලක්කයන් බවටපත් වෙනට ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ලෝකයේ බිහිවෙච්ච බුද්ධිමත් මිනිසෙක් ඒ තමන් ලබාගත්තා වූ උතුම් බුද්ධියෙන් ලබන සුවිශේෂී ප්‍රතිඵලය වඩන්න තියෙනවා නම් ඒ බුද්ධියෙන් වැඩි යොතු ඉහෙම දේ හැටියට දේශනා කරේ උසස්තම දේ හැටියට දේශනා කළේ මොකද්ද? එක පැත්තකින් සමත අරමුණක මෛත්‍රී භාවනා ආදී සමත කමඨහනක හිත වැඩි වේලාවක් භාවිත කිරීමට පවත්වා ගැනීමට තියෙන දක්ෂතාවය. එතනින් නොනවතී පින්නතුනි තවත් ඉදිරියට ගිහිල්ලා අප කොමක්ද කළ යුත්තේ? අපේ දක්ෂතාවයේ තීරණය කරන ඊළඟ සාධකයේ බවට පත් වෙන්නේ උපදි විවේකය. හිතටින රාගාදී කෙලෙස් අනුසය මට්ටමෙම දුරු කළා සම්පූර්ණයෙන්ම විවේකයට පත් වීම. අද අපට පින්නතුනි නිතරම මනසට රූප නිර්මාණය වෙනවා. සිතට සිතුවිලි එනවා. එනවා විතරක් නෙවෙයි අන්නේ අරමුණු තුළ අපේ හිත බැස ගන්නවා. ස්කන්ධ ආසාදී ආයතනවල රෝපාදී බාහිර අරමුණු තුළ නිතරම තමන්ගේ හිත බැසගෙන තමයි අපි කාලය ගත කරන්නේ. මෙන්න මෙවැනි තත්වයක් මත බුදුහාමුදුරුව අපට පැහැදිලි කරනවා, විස්තර කරනවා කොහොමද අපේ ජීවිත වඩාත්ම අර්ථවත් ආකාරයට අපි ගත කරන්නේ කියලා. අන්නේ සඳහා පින්නතුනි විශේෂයෙන් සරියුත් මාහිමියන් වහන්සේ පැහැදිලි කළ ආකාරයට මේ සඳහා සම්මා දිට්ඨියේ පෙරට කොටගත්තු ආර්ය අෂ්ටාංගික මාර්ගය අපේ ජීවිතයට ආලෝකයක් සපයනවා. මෙන්න මෙතෙන්දි තමයි පින්නතුනි ඇත්තටම බුදුදහමෙහි නියම විදියේ උරුමය, දායාදේ, ධර්ම දායාදේ ලබා ගන්න අවස්ථාව. අපට දුක ඇති වෙන්නේ කුමන හේතුවක් නිසාද කියන එක මුලින් අපේ සොතමේ ඥාණයෙන් අසා දැනගත යුතුයි. අපට අසත් රූපයක් පේනකොට මේ මොහොතේ ඒ හටගන්න රූපය අපේ වර්තමාන මොහොතේ තියෙන හිතේ තියෙන අවිද්‍යාව, තෘෂ්ණාව, ආහාර මේ ආදී හේතු ගණනක එකතු වීමකින් මේ මොහොත හටගන්නා ස්වභාවයක්. මෙන්න මේ தත්ත්වය අපි ස්පර්ශ කරනකොට, අපි දැනගන්නකොට, අපි රූපයක් හඳුනා ගන්නකොට, ශබ්දයක් හඳුනා ගන්නකොට, ගඳ සුවඳක් හඳුනා ගන්නකොට පින්නොතින අර මුල් අත්දැකීම නිරුද්ධ වෙලා ඉවරයි. මුල් අත්දැකීම නිරුද්ධ වෙච්ච බව නොදන්නා නිසා, ඒ විඥාන චර්යාවේ ස්වභාවය නොදන්නා නිසා අපි නැවත අවිද්‍යා පාදකව අඥාන චර්යාවකට යනවා. මේ ලෝකයක් ඇසුරු කරනවා. බාහිර රූපයක් තියෙනවා. ඒ දැකපු රූපය කලින් තිබ්බා. මේ දකින රූපය දැක්කට පස්සේ තිතුරු වෙනවා. මේ රූපය දැකපු ඇස තියෙනවා. ඒ රූපයට සම්බන්ධ චක්කු විඥානෙ, චක්කු සම්පස්සය, චක්කු සම්පස්සජා වේදනා, රූප තෘෂ්ණා, රූප විතක්ක, රූප විචාර, මේ ආදී කරුණු පිළිබඳව අපි නිත්‍ය සැප ආත්ම වශයෙන් ගන්නවා. ඒ ගැනීම සමගම පින්නතුනේ අපි බාහිර රූපය තුල හිත බැසගෙන ඒ රූපය තුලින් අපි වෙනස් වීම තුලින් දුකට සන්තාපයටපත් වෙනවා. මෙන්න මේ தත්ත්වයෙන් නිදහසනට අපි කැමති නම් මේ දුක්ඛ සත්‍ය තේරුම් අරගෙන ආර්ය සත්‍ය හතර අතරින් පළවෙනි සත්‍යයේ ස්වභාවය අපි තේරුම් අරගෙන අපි එපමණට මේ අවබෝධය සුතමේ ඥාණයෙන් ඇති කරගෙන උපරිම ලෙස වර්තමානය තුළ සතර සතිපට්ඨානය තුළ වාසය කරන්නට ඕන. සිහියෙන් වාසය කරන්නට ඕන. ඒ සිහියෙන් වාසය කිරීමේ ප්‍රතිඵල විදියට මේ නිරුද්ධ වෙච්ච අරමුණ නිරුද්ධ වෙලා තමා මේ මොහොතේ ස්පර්ශ කරන්නේ දැන හඳුනාගන්නේ මනසින් නේද කියන කාරණය තමා අවබෝධ කරගන්නවා. එතකොට තමන්ට රූපය හඳුනා ගන්න පුළුවන්. රූපය හඳුනා ගත්තත් පේනතුනේ මේ තැනැත්තා දන්නවා මේ රූපය හඳුනා ගන්න අවස්ථාවේදී අර මුලින් ඇසට පතිත වෙච්ච රූපය නිරුද්ධ වෙලා අවසන්. ඒ වෙලාවේ තිබෙච්ච ඇසත් නිරුද්ධ වෙලා අවසන්. ඒ වෙලාවේ හටගත්තු චක්කු විඥානයත් අවසන්. ඒ වෙලාවේ හටගත්තු මනෝ විඥානයත් අවසන්. ඒ වෙලාවේ හටගත්තු විපාක මනෝ විඥානයත් අවසන් වෙලා නව කර්මයක් විදියට තමා මේ මන ආයතනය ධර්ම ආයතනයේ හේතුවෙන් නව මනෝ විඥානයක් මේ හටගත්තේ කියන එක ගැන තමා නිතර සිහියෙන් ඉනෝ. මේ සිහියෙන් ඉන්න පමණට පින්නතුනි මේ ඇස කන ආදී ආයතන රූප ආදී අරමුණු චක්කු විඥානය ආදී විඥානයන් මේ තත්ත්වයන් අපි නොනින් මෙනෙහි කරනවා. කොහොමද නොනින් මෙනෙහි කරන්නේ? මේ දේ අනිත්‍යයි, මේක දුකයි, මේ කනාත්මයි කියලා. ඒ මෙනෙහි කරන ප්‍රමාණයට පින්නතුනි මොකද අපට වෙන්නේ? එන්න එන්නම අපේ හිත අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු වෙන මේ මොහොතේ වඩන අපේ මේ ප්‍රඥාව, මේ මොහොතේ දුරු කරන අවිද්‍යාව හේතුවක් වෙනවා ඊළඟ මොහොතේ හටගන්නා වූ විඥාණයට. ඊළඟ මොහොතේ නිර්මාණය වන ආයතනවලට මේ මොහොතේ වඩන මේ ප්‍රඥාව හේතුවක් වෙනවා. හේතුවක් වෙලා එන්න එන්නම මොකද වෙන්නේ? අපේ ඉන්ද්‍රියම් ප්‍රසන්න වෙනවා. අපේ තියෙන ස්කන්ධ පංචකය බර එන්න එන්නම බහා තබන අත්හරින කෙනෙක් බවට පත් වෙනවා. මේ යන මාර්ගය සුවපත් කරන්නට, මේ යන උපදි විවේකයේ සඳහා යන ගමනේදී බුදුහාඳුරන්ගෙන් ලැබෙච්ච ධර්මයේ නැමැති දායාදයේ උපයෝගී කරගෙන ආමිස දායාදයේ පසෙක තියලා අපි ධර්ම දායාදයේ පෙරමුණකොට අපේ ජීවිත යන ඉලක්කය අපි හැමදෙනාටම තියෙනට ඕන. හැබැයි එකකින් කියන්නේ නැහැ පින්නතුනි, අපි මේ දෛනිකව කරන යුතුකම් රැකී රක්ෂාදී අධ්‍යාපන කටයුතු බැහැර කරන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ ඉලක්කයන් අපේ ජීවිත තුළ තියෙනට ඕන. ඒ ඉලක්කයන් වලට ඉහළින් දිවෙන ධර්මයෙන් තියෙන ඉලක්කයක්, ධර්මය දායාද කොට තියෙන උත්තම ඉලක්කයක් බුදුහාඳුරගේ ශ්‍රාවකයන් විදියට අපේ ජීවිත තුළ තියෙනට ඕන. අන්නේ ඉලක්කය තුළ අපි ඉන්නකොට අපේ සමස්ත ජීවිතයම අපි නිත්‍ය සීලය මත සිල්වන්ත ජීවිතයක් අපි ගත කරමින් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය නිරතුරුව ඇසුරු කරමින් අපි හැකිතාක් දුරට එකාකකින් මේ සීලය තුළින් අපි අපේ කායික විවේකය අපි ලබා ගන්නවා. හිතේ තියෙන අකුසලවල හලු ගතිය අපි අඩු කරනවා. අඩු කළා ඊළඟට තවත් පියවරක් ඉදිරියට ගිහිල්ලා චිත්ත විවේකය ලබාගෙන එන්න එන්නම සමත අරමුණවල තමන්ගේ හිත දියුණු කරගන්නවා. එහෙම නොනවති ඒ දැනත්තා හැකිතාක් දුරට සබ්බේ සංඛාරානිච්ඡාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනාත්තාති කියපු ආකාරයට මේ සියලුම ධර්මතාවල තියෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්මතාවය යලි යලි මෙනෙහි කරන කෙනෙක් බවට පත් වෙනවා. පින්නතුනි බෞද්ධයන් විදියට අපට අපේ ජීවිතයේ ඉහළම ඉලක්කයක් තියෙනට ඕන. මෙන්න මේක තමයි අපේ ආධ්‍යාත්මික සිහිනය. මෙන්න මේක තමයි අපට බුදුහාඳුරන්ගෙන් ලැබිච්ච උරුමය. මෙන්න මේක තමයි ධර්ම දායාදයේ ප්‍රසලකන්නේ. මෙන්න මේ දායාදයේ අපේ ජීවිතයේ ඉදිරියෙන් ප්‍රමුඛව අපි තියාගත්තොත් එහි ආනිසංස විදියට අපේ ලෞකික දැහැමේ බලාපොරොත්තු සියල්ලක්ම සඵල කරගෙන දිනෙන් දින මේ ආධ්‍යාත්මික ගමන් මගේ පෙරමුණ කරා යන්නට අපට මේ ගමන් මග ආශිර්වාදයක් වෙනවා. මෙන්න මේ ගමන් මගේදී පින්නතුනි හැකිතාක් දුරට ප්‍රඥාව දියුණු කිරීම සඳහා හේතු වන ක්‍රියාවන් සඳහා අපි ජීවිතය සකසා ගන්නට ඕන. අපට ලැබෙන වටිනාම දේ ප්‍රඥාව. ඒ ප්‍රඥාවෙන් තමයි තීරණය කරන්නේ කොයිතරම් දුරට අපේ හිතට එන රාග ආදී කෙලෙස් දුරු කරනවාද කියන කාරණේ. ඒ ප්‍රඥාවෙන් තමයි තීරණය කරන්නේ අපේ ඉන්ද්‍රිය කොයිතරම් දුරට ඇස් කන් ආසාදී ආයතන කොයිතරම් දුරට සියොම් කරනවාද කියන එක තීරණය වන්නේ අපි ලබන ප්‍රඥාව. මේ ප්‍රඥාව ලබා ගැනීම සඳහා හේතු වන ආරම්භයේ පටන් අවසානය දක්වා දිවෙන කාරණා හතරක් භාගතුන් වහන්සේ පඤ්ඤා උඩි සූත්‍රයේදී අපට ඉදිරිපත් කළා. ඒ තමයි මේ ධම්මග කියා දෙන කල්යාණ මිත්‍රයන් අපි අඛණ්ඩ වාසය කරන්නට ඕන. ඒ කල්යාණ මිත්‍රයන්ට නැමිලා හැකිතාක් දුරට සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. ඊහාන සද්ධර්මයෙන් වනින් මෙනෙහි කරමින් හැකිතාක් දුරට සීල සමාධි ප්‍රඥා විදියට මේ ධම්මග වඩන්නට අපි අප්‍රමාදීව කටයුතු කරන්නට ඕන. පින්නතුනි මේ ධම්මදායාද සූත්‍රයෙන් අප ලබන ලොකුම ප්‍රතිඵලය ලොකුම ආභාසය තමයි අපේ ජීවිතයේ ලැබලා තියෙන බඩු භාණ්ඩ ගේ දොරේට කඩන් විතරක් නෙවෙයි අපේ ඥාති මිත්‍රාදීන්ටත් වඩා ඉදිරියෙන් ජීවිතයේ ප්‍රමුඛත්වය දීලා ධර්මයේ පෙරමුණ කොටගෙන අපි දිනෙන් දින ඉදිරියට යන්නට ඕන. ඒ ගමන් මගේදී පින්නතුනි අපට බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නය මහා තාලෝකයක් සපයනවා. අපි ධර්මයෙන් ඉදිරියට යන්නට අපට හොඳ කල්යාණ මිත්‍රයන් ජීවිතේ ලැබෙනවා. ඒ ලැබෙන්න අපර ප්‍රඥාවට හේතු වන දහම් කරුණු ඒ අය වෙතින් අසහා දැනගන්නට අවස්ථාව ලැබෙනවා. අනිත් පැත්තෙන් සමස්ත බුදු දහමම කියලා කියන්නේ පින්නතුනි මේ තමන්ගේ ජීවිතයේ දිනෙන් දින සඵල කරගන්න මාවත. ඒ මාවතේදී එක පැත්තකින් ලෞකික කුසලයේ තුල ඉහළම කුසලයේ විදියට බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ මෛත්‍රී භාවනා වැඩීම. ලෝකෝත්තර කුසලයේ විදියට අනිත්‍ය සංඥා වැඩීම. වේලාම සූත්‍රය වැනි දේශනා බලනකොට ඒ වගේම මෙත්තා චේතු විමුති සූත්‍රය වැනි සූත්‍ර දෙස බලනිට මේ අනුපිළිවෙල ඉතාම පැහැදිලිව දැක්වෙනවා. බුදුහාඳුරන්ගේ සම්බුද්ධ දේශනයේ අපි සැබෑ ලෙසම පිළිපදිනවා නම් උන්වහන්සේගේ වචනේ අපි ගරුකොට සලකනවා නම් ඒ විශ්වාස කරනවා නම් ශ්‍රද්ධාව තියෙනවා නම් මෙන්න මේ ශ්‍රද්ධාව තුළ පිනතුණි එක පැත්තකින් උපරිම ලෙස මෛත්‍රී භාවනාවට කරන කාලය කැපකිරීම දින දින වැඩි කරන් යෙතුනි තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වයන් රසක් ජයග්‍රහණ රසකට සමීප වෙන්නට තමන්ට පුළුවන්කම තියෙනවා. අනිත් පැත්තෙන් හැකි තාක් පින්නතුනි අනිත්‍ය සංඥා වඩන්න. ඇස ආදී ආයතන, රූප ආදී අරමුණු, චක්කු විඥාන ආදී විඥාන, සක්කු සම්පස්ස ආදී ස්පර්ශ, චක්කු සම්පස්ස ජා වේදනා ආදී වේදනාවන්, ඒ වගේම රූප තෘෂ්ණා, රූප වේදනා, රූප සංඥා, රූප විතක්ක, රූප විචාර ආදී මෙන්න මේ සියලුම ධර්මතාවල පෙරපසු නොවි හටගෙන නිරුද්ධන ආකාරය දකින්න. ඒ දකින පමණට පින්නතුනි අපට සමස්ත ජීවිතයේම පෙනී යන්නේ මේ රූපාදී ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වෙන ආකාරය. හැම මොහොතෙම ස්කන්ධ පංචකයක් හටගන්නවා. ඒක පෙරපසු නොවි හටගෙන නිරුද්ධ වෙන ආකාරයේ අපි නොනින් දකිනවා. මෙන්න මේ දකින පමණට පින්නතුනි අපි මේ ස්කන්ධ පංචකය නැමැති පංච උපාදාන ස්කන්ධය නැමැති මේ මහා බර බිමින් තියෙන බුදුරජාණන් වහන්සේගේ මේ සැබෑ උරුමය සැබෑ ධර්ම දායාදයේ දායාද කොටගත්තු බුදුහාමුදුරුවන්ටත් ගෞරවයේ හිමිවන ශ්‍රාවකයන් බවට පත් වෙනවා. ඒ නිසා අද අප මේ ඉගෙනගත්තු මජ්ක්‍ධිම නිකායෙහි මූල පඤ්ඤාසකයේ සඳහන් ධම්ම දායාද සූත්‍රය අපේ ජීවිතයට අපි ආලෝකයක් කරගනිමු. මේ සූත්‍රයෙන් එන කරුණු අනුව ධර්මයේ දායාද කොට අපි ජීවත් වෙමු. ආමිස දායාදයට භෞතික බඩු භාණ්ඩ වලට අපේ ප්‍රමුඛත්වයේ ලබා නොදෙමින් කාලය ගත කරන්නට අපි උත්සාහ කරමු. එසේ කිරීමට ඔබ හැම දිනාටම ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුනේ අද පටන් අද ආරම්භ කරපු මේ සූත්‍ර දේශනා මාලාව ඉදිරි සති කිහිපය තුළ අප අඛණ්ඩව සිද කරන්න බලාපොරොත්තු වෙනවා සිකුරාදා සහ සඳුදා දිනවල. ඉතින් ඔබට කලින්ම ලැබෙනවා මේ අත්පත්‍රිකාව. ඔබට ඒ සූත්‍රය කියවලා දැනුම දිනු කරගන්නට පුළුවන්. ඒ අතර ඔබට මේ සූත්‍රේන කරුණු විස්තර කරන දේශනාව අහලා ඔබට තවත් ඔබේ දැනුම අවබෝධය දිනු කරගන්නට ඔබට අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් මේ ඊටාම දුර්ලභ අවස්ථාව අඛණ්ඩව ප්‍රයෝජන ගන්නට ඔබ උත්සාහ ගන්න. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි යලිත් ආශිර්වාද කරනවා. මේ සඳහා උදව් උපකාර කළ හැම දෙනාටම ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඇතුළු හැම දෙනාටම අපේ පුණ්‍යානුමෝදනා හිමි කරමින් මේ ලබාගත් තව සීල පුණ්‍ය ධර්මයන් අපනමින් මියගේ ඥාති උදානුමෝදන්ව සුවපත් වෙත්වා. දෙවියනුත් මේ පිණින් සුවපත් වෙත්වා. ඒ දෙවියන්ගේ දිවිසුරු වර්ධනය කරගන්න ගමන් ලෝකියත් සම්බුදු ශාසනයත් ඔබ හැම දෙනාමත් එහෙන් ආරක්ෂා කර දෙත්වා කියලා අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. දුක්ඛං පන්තා ච නින්දුක්ඛා භයං පන්තා ච නිබ්භයා සෝකං පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේපි පානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා. සොහින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.